හය අනුත්තර පුරිස ධම්ම සාරථී සම්බුද්ධ ගුණය අනුත්තරෝ අසමෝහා අසම සමෝ යනු ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා යොදන ගුණවාචී විවහාරයන් බව අංගුත්තර නිකායේ ඒක පුද්ගල වර්ගයේ දක්වා ඇත. උන්වහන්සේගේ ගුණකාය හෝ රූපකාය දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි කිසිවෙකු හා සම කළ නොහැකි බැවින් අසමෝ නම් වන අතර සමකරතොත් තවත් සම්මා සම්බුදුවරයෙකු හාම සමවන බැවින් අසම සමෝ යයිද කියනු ලැබේ. එබැවින් අසමෝ යන්නත් අසම සමෝ යන්නත් තථාගතයන් වහන්සේ කෙරෙහි වූ අනුත්තර ගුණයම වන්නේය. නමේ ආචරියෝ අත්ථී සදිසෝ මේ න විච්ඡති සද්දේව කස්මින් ලෝකස්මින් නත්ථි තේ පටිපුග්ගලෝ. ලෝකෝත්තර සද්ධර්මේහිලා මට අඳුරෙක් නැත, මාහට සම වූයෙක් ද නැත, දෙවියන් සහිත ලෝකේ මට වැඩි වූවෙක් ද නැතිය යැයි අරිය පරියේෂණ සූත්‍රාදීහි දක්වා වදාළේද තමන් වහන්සේ කෙරෙහි වූ මේ අනුත්තරීය ගුණ ස්වභාවයයි. අත්තනා පන ගුණේහි විසිට්ඨ තරස්ස කස්සචි අභාවයතෝ නත්ති ඒතස්ස උත්තරෝති අනුත්තරෝ. ගුණයෙන් තමන්ට වඩා විශිෂ්ට වූවෙකු නොවිය හැකි බැවින්ද, තමන්ට වැඩි වූවෙකු නොමැති බැවින්ද අනුත්තර නම් වන්නේ යැයි පවසා ඇත්තේ එබැවිනි. සරියුත් මාහිමියන් බුදුරදුන් කෙරෙහි දුටු අනුත්තරීය ධර්මයෝ වරක බුදුරදුන් වෙත පැමිණි සරියුත් මාහිමියෝ ස්වාමීනි, නුවණැති දොරටුපාලයේ යම්සේ නුවර හාත්පස පවුරු මං ඔස්සේ යනුයේ යටත් පිරිසෙන් බලලෙකු රිංගා පිටවන පමණ සිදුරක් පවුර වටා නොදකිනියේ යම් කෙනෙක් නුවරට ඇතුළු වන්නෝ හෝ පිටවන්නෝ එහෙම දෙන තමන් මුරකාවලෙහි යෙදී සිටින මේ දොරෙන් ඇතුළු වන්නෝ හෝ පිටවන්නෝ වෙත් යැයි සිතනුයේද එපරිද්දෙන්ම අතීතේහි යම් රහත් සම්මා සම්බුදු කෙනෙකු වූවාහුද ඒ සියලු බුදුවරයෝත් මතු පහළවන්නා වූ යම් බුදුවරයෝ වෙද්ද ඒ සියලු බුදුවරයෝත් මේ සමයෙහි සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ වෙද්ද ඒ සම්මා සම්බුදු හුත් යන මේ සියලු බුදුවරයෝ සිත කෙලසන්නා වූත් නුවණ බොල් කරවන්නා වූත් පංච නීවරණයන් පහකොට සතර සතිපට්ඨානෙහි මනවින් පිහිට වූ සිත් ඇතිව සත් සම්බෝධි අංගයන් වඩා නිරුත්තර වූ සම්මා සම්බෝධිය ලදසේක යන අනුමාන දැනීම තමන් වහන්සේට ප්‍රකට වී යයි පවසමින් ධර්ම සේනාධිපති වූ තමන් වහන්සේගේ ගම්භීර ප්‍රඥාවෙහි දර්ශනය වන්නා වූ අයුරින් අනුත්තරීය ධර්ම සොළසක් තථාගත ප්‍රශස්ති වශයෙන් ප්‍රකට කොට වදාළහ. කුසල ධර්ම දේශනා පිළිබඳ අනුත්තරීය ගුණය වහන්ස භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්ම විෂයෙහි දහම් දේශනසේක්ද සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බෝජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මෝහු ඒ කුසල ධර්මයෝය. මෙහිලා භික්ෂූහු ආශ්‍රව නැසීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය හෙවත් ඵල සමාධියද පඤ්ඤා විමුක්තිය හෙවත් ඵල ප්‍රඥාවද නුවණින් ප්‍රත්‍යක්ෂ කොට වෙසෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේ සර්වාකාරයෙන්ම නුවණින් දන්නාසේක. මෙය කුසල ධර්ම විශේෂෙහි භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තරීය ගුණයකි. ආයතන ප්‍රඥාප්ති පිළිබඳ වූ අනුත්තරීය ගුණය වහන්ස භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ අධ්‍යාත්මික වූ චක්කු ආදී ආයතන හයක්ද බාහිර වූ රූපාදී අරමුණු හයක්ද යන මේ ආයතනයන්ගේ පැනවීම වේද මේ භාග්‍යවතුන් වහන්සේගේ ආයතන ප්‍රඥප්ති විශේෂෙහි වූ අනුත්තරීය ගුණයකි. ගර්භාව ක්‍රාන්ති දේශනා පිළිබඳ වූ අනුත්තරීය ගුණය වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ගර්භාව ක්‍රාන්ති හතරකි. එක්තරා සත්වයෙක් සිහිමුලාව මව්කුසින් පිවිසෙයි. මුලා සිහි ඇතිව මව්කුසින් වෙසෙයි. මුලා සිහි ඇතිව මව්කුසින් බිහිවෙයි. මේ පළමු ගර්භාව ක්‍රාන්තියයි. එක්තරා සත්වයෙක් සිහි ඇත්තේ මව්කුසට පිවිසෙයි. මුලා සිහි ඇත්තේ මව්කුස වෙසෙයි. මුලා සිහි ඇත්තේ මව්කුසින් බිහිවෙයි. මේ දෙවන ගර්භාව ක්‍රාන්තියයි. එක්තරා සත්වයෙක් සිහි ඇත්තේ මව්කුසට පිවිසෙයි. සිහි ඇත්තේ මව්කුස වෙසෙයි. මුලා සිහි ඇත්තේ මව්කුසින් බිහිවෙයි. මේ තුන්වන ගර්භාව ක්‍රාන්තියයි. එක්තරා සත්වයෙක් සිහි ඇත්තේ මව්කුස පිවිසෙයි. සිහි ඇත්තේ මව්කුස වෙසෙයි. සිහි ඇත්තේ මව්කුසින් බිහිවෙයි. මේ සතරවන ගර්භාව ක්‍රාන්තියයි. ගර්භාව ක්‍රාන්ති විශේෂෙහි භාග්‍යවතුන් වහන්සේගේ මේ දැනීම අනුත්තරීය ගුණයකි. ආදේශනා විදා දේශනා අනුත්තරීය ගුණය. වහන්ස ආදේශනා කොටස් හතරකි. එක්තරා මහණෙක් තා සිත මෙසේය. ඔබගේ මනස මෙබඳු යයි නිමිත්තෙන් කියාපායි. ඔහු කියන්නේ එසේම වෙයි. මේ පළමු ආදේශනාවයි. එක්තරා මහණෙක් නිමිත්තෙන් නොව අමනුෂ්‍යයන්ගේ හෝ දේවතාවන්ගේ කතා ශබ්දය අසා ඔබගේ සිත මෙබඳු යයි මනස කියයි. ඔහු කියන්න එසේම වෙයි. මේ දෙවන ආදේශනාවයි. එක්තරා මහණෙක් විතර්ක කරන විචාර කරන තැනැත්තෙහුගේ විතර්ක විචාර ශබ්දය අසා ඔබගේ සිත මෙසේ යයි ප්‍රකාශ කෙරෙයි. ඔහු කියන්න එසේම වෙයි. මේ තුන්වන ආදේශනාවයි. එක්තරා මහණෙක් විතර්ක විචාර සමාධියට සමවන්නාහුගේ සිත ඔබගේ චිත්ත සංස්කාරයෝ යම්සේ පිහිටියාහුද ඒ සිතට අනතුරුව මෙසේ සිතන්නේ යැයි සිත සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනි. මේ හතරවන ආදේශනාවයි. ආදේශනා කොටස් විශේෂෙහි භාග්‍යවතුන් වහන්සේගේ මේ ආදේශනා පිළිබඳ වූ දැනීමද අනුත්තරීය ගුණයකි. දර්ශන සමාපatti දේශනා අනුත්තරීය ගුණය. වහන්ස මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් උත්සාහයෙන් යුතුව මනා සිහියෙන් යුතුව යම් සමාධියකින් සිත මනාව පිහිටි කල්හි පත්ලෙන් උඩ හිස කෙස් දක්වාත් අසුචීන් පිරුණු මේ ශරීරය කේසාදී වශයෙන් නුවණින් සලකා බලා ප්‍රථම ධානය ලබයි. භාග්‍යවතුන් වහන්සේගේ මේ පළමු දර්ශන සමාපත්තිය පිළිබඳ වූ නුවණද අනුත්තරීය ගුණයකි. තවද එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහයෙන් යුතුව යම් සමාධියකින් යුතුව සිත මනාව පිහිටි කල්හි කේසාදී අසුචීන් පිරුණු මේ කය නුවණින් සලකා සම්මස් ලේ ඉක්ම ඇට අරමුණු කොට බවුන් වඩා ලබන්නා වූ දිවස පාදක කොට ඇති යම් දර්ශන සමාපත්තියක් වේද මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වූ නුවණද අනුත්තරීය ගුණයකි. තවද එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහ කොට සිත සමාධිගත වූ කලෙහි මේ කය කේසාදී වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කොට ඇට අරමුණු කොට නුවණින් බලා අරි අටෙහි මග හික්මෙන්නා වූ ශෛක්ෂ පෘතජ්ජනයන්ගේ මෙලව පිහිටියා වූ පරලොව පිහිටියා වූ විඥාන ස්රෝතය දකින්නා වූ යම් චේතෝපරිය ඥානයක් ලබාද ඒ තුන්වන දර්ශන සමාපත්තිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ නුවණ අනුත්තරීය ගුණයකි. තවද එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ මේ සිරුරු කේසාදී වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කොට මෙලව හෝ පරලොව චන්දරාග වශයෙන් නොයලුණු රහතන් වහන්සේගේ විඤ්ඤාණ ස්රෝතය දනීද? මේ හතරවන දර්ශන සමාපත්තිය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නුවණද අනුත්තරීය ගුණයකි. පුද්ගල ප්‍රඥාප්ති දේශනා පිළිබඳ අනුත්තරීය ගුණය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ උබතෝ භාග විමුක්තය, පඤ්ඤා විමුක්තය, කාය සක්ඛීය, දිට්ඨිපත්තය, සද්ධා විමුක්තය, ධම්මානුසාරීය, සද්ධානුසාරීය යයි යම් පුද්ගලයන් හත් දෙනෙකු පනවද්ද මේ හත් පුද්ගලයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ දැනීමද අනුත්තරීය ගුණයකි. ප්‍රධාන දේශනා පිළිබඳ අනුත්තරීය ගුණය. වහන්ස, තවද ප්‍රධාන භාවනා නම් වූ සප්ත බෝධ්‍යාංග ධර්ම පිළිබඳ වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවද ඔබ වහන්සේ පිළිබඳ වූ අනුත්තරීය ගුණයකි. ප්‍රතිපත්ති දේශනා පිළිබඳ අනුත්තරීය ගුණය. වහන්ස, දන්දාභිඤ්ඤා දුක්ඛාපටිපදා, කිප්පාභිඤ්ඤා දුක්ඛාපටිපදා, දන්දාභිඤ්ඤා සුඛාපටිපදා, කිප්පාභිඤ්ඤා සුඛාපටිපදා යන සතර පටිපදාවන් විශේෂෙහි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනසේක්ද මේ ප්‍රතිපත්ති දේශනා පිළිබඳව වූ ඔබ වහන්සේගේ දැනීමද අනුත්තරීය ගුණයකි. දන්දාභිඤ්ඤා දුක්ඛාපටිපදා. මේ සස්නෙහි කිසිවෙක් තියුණු රාග ඇත්තේ වෙයි, නිතර රාගය නිසා හටගත් දුක් ඇත්තේ වෙයි, තියුණු ද්වේෂ ඇත්තේ වෙයි, ද්වේෂ නිසා හටගත් දුක් ඇත්තේ වෙයි, තියුණු මෝහ ඇත්තේය, මෝහය නිසා හටගත් දුක් ඇත්තේ වෙයි. මෙසේ දුක් දොම්නස් විඳින ඔහුට සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යන පංචේන්ද්‍රියන්ගේ පහළවීම දුර්වලව සිදුවේ. ආශ්‍රවයන්ගේ ක්ෂයවීම පිණිස ආනන්තරික වූ මාර්ග සමාධිය හෙවත් අභිඥාව දුර්වලව සෙමෙන් පැමිණීම වෙයි. මේ ප්‍රතිපදාව දන්දාභිඤ්ඤා දුක්ඛාපටිපදා යනුයි. මේ පිළිබඳ තවත් විග්‍රහයක් මෙසේය. අයෙක් තම ශරීරයේහි අසුභය අනුව නුවණින් බලනුයේ ආහාරයේහි පිළිකුල් සංඥා ඇත්තේ පංචස්කන්ධ ලෝකයේහි නොඇලෙයි, එහි අනිත්‍ය අනුව බලමින් වාසය කෙරෙයි. ඔහුගේ සිතෙහි මරණ සංඥාව මැනවින් එළඹ සිටියේ වෙයි. ඔහු සද්ධා, හිරි, ඔත්තප්ප, වීරිය, පඤ්ඤා යන පංචබලයන් ඇසුරු කොට වෙසෙයි. ශ්‍රද්ධා ආදී පංච ඉන්ද්‍රියන්ගේ පහළවීමද මෘදුව හෙමෙන්ව සිදුවෙයි. මේ පංච ඉන්ද්‍රියන්ගේ මෘදු බව හේතුවෙන් ආනන්තරික මාර්ග සමාධියට හෙමින් පැමිණෙයි. මේද දන්දාභිඤ්ඤා දුක්ඛාපටිපදායයි කියනු ලැබේ. දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා. අයෙක් කෙලෙසුන්ගේ ගහන බව හේතුවෙන් ඉහත කී අයුරින් දුක් සහිත ප්‍රතිපදාව ඇත්තේ වෙයි. එහෙත් ඔහුට සද්ධා ආදී පංච ඉන්ද්‍රියන්ගේ පරිපූර්ණ බව හේතුවෙන් ආශ්‍රවයක්ෂය පිණිස වූ ආනන්තරික මාර්ග සමාධියට ඉක්මනින් පැමිණෙයි. සුඛාපටිපදා දන්දාභිඤ්ඤා. කිසිවෙක් ස්වභාවයෙන්ම තියුණු නොවූ රාග, ද්වේෂ, මෝහ ආදී ඇත්තේ වෙයි. එබැවින් ඒ රාගාදීන් හේතුකොට දුක් දොම්නස් නොවිඳී. එහෙත් ශ්‍රද්ධාදී පංචේන්ද්‍රියන්ගේ පහළවීම දුර්වලව වෙයි. එසේ පංචේන්ද්‍රියාගේ දුර්වල බව හේතුවෙන් ආශ්‍රවක්ෂය පිණිස වූ මාර්ග සමාධියට හෙමින් පැමිණේ. සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා. ඇතමෙක් ස්වභාවයෙන්ම තියුණු නොවූ රාග, ද්වේෂ, මෝහ ආදී ඇත්තේ වෙයි. එබැවින් ඒ හේතුවෙන් දුක් දොම්නස් නොවිඳී. ශ්‍රද්ධා ආදී පංච ඉන්ද්‍රියන්ගේ පහළවීමද පරිපූර්ණවීමද ඉක්මනින් සිදුවෙයි. ආශ්‍රවක්ෂය පිණිස වූ මාර්ග සමාධියද ඉක්මනින් සිදුවෙයි. බස්ස සමාචාර ආදී දේශනා පිළිබඳ අනුත්තරීය ගුණය. වහන්ස, මෙහි මහණෙක් අතරතුර මුසා බස් නොකියයි, උනුන් බිඳුවන බස් නොකියයි, කේලාම් නොකියයි. එකට දෙකක් කෙරෙමි සැහැසි වදන් නොකියයි. දිනීම අපේක්ෂාවෙන් කතා නොකරයි. නුවණින් පිරික්සා සුදුසු කාලයේහි සිත තබාගත යුතු බසක්ම කියයි. භාග්‍යවතුන් වහන්සේගේ මෙම වාග් සමාචාර විශේෂෙහි හික්මවීම පිළිබඳ නුවණද අනුත්තරීය ගුණයක්ම වෙයි. වහන්ස තවද එක්තරා මහණෙක් සත්‍ය කතා ඇත්තේද සැදැහැ ඇත්තේද වෙයි. කුහක නොවෙයි. චාටු කතා නොකියයි. ලාභ ආශාවෙන් ඉඟිබස් නොකියයි. අනුන් නොගරහයි. ලාභ ආශාවෙන් ලාභය නොසොයයි. ඉඳුරන් සංවර කෙරෙයි. භෝජනයේ පමණ දනී. විසමාචාර හැර සමව හැසිරෙයි. අලස නොවීමෙන් නිදිවරා වැර වඩන්නේ ධ්‍යානෙහි ඇලුනෙක් වෙයි. සිහි ඇති කලන නුවණැති සුන්දර වැටහීම් පටිපාන ඇති නොයසූ දහම් දැනගැනීමෙහි සමත් ගතිමතෙක් වෙයි. ධාරණෙහි සමත් ප්‍රඥා ඇති ධෘති මතෙක් වෙයි. අනුමානයෙන් අවබෝධ කරන්නෙක් වෙයි. කාමෙහි ගිජු නො වූ එළඹ සිටි සිහි ඇත්තෙක් වෙයි. විදසුන් නුවණ ඇත්තෙක් වෙයි. මෙසේ අඤ්ඤන් සීලේහිද මනෝ සමාචාරයේහිද යෙදවීම දන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ නුවණද අනුත්තරීය ගුණයක්ම වෙයි. අනුශාසනා විදා දේශනා අනුත්තරීය ගුණය. මේ පුද්ගලයා අනුශාසනා පරිදි පිළිපදින්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජන නැසීමෙන් අපායෙහි නොවැටෙන සුළු වූ ධර්මයෙන් නියත වූ ඉදිරි තුන් මඟට ඒකාන්තයෙන් පැමිණෙන සුළු වූ සෝවාන් පුද්ගලයෙක් වන්නේ යැයි අන් පුද්ගලයන්ගේ සිත තම සිතින් දන්නාසේක. මේ පුද්ගලයා තුන් සංයෝජන නැසීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකදාගාමි වන්නේය. එක්වරක්ම මේ ලෝකයට අවුත් දුක් කෙලවර කරන්නේ යැයි තමන් වහන්සේගේ නුවණින් අන් පුද්ගලයන්ගේ මනස දැනගන්නේය. දැන අනුශාසනා කරන්නේය. මේ පුද්ගලයා කාම රාග ව්‍යාපාද කෙලවර කොට ඇති සක්කාය දිට්ඨි ආදී ඕරම්භාගීය සංයෝජන පහ නැසීමෙන් මරණින් මතු සුද්ධාවාසයෙහි උපදින අනාගාමී අයෙක් වන්නේ යැයි දන්නේය. දැන අනුශාසනා කරන්නේය. මේ පුද්ගලයා ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රව වූ ඵල සමාධියද ඵල ප්‍රඥාවද මේ ආත්ම භවයේදීම නුවණින් දන ප්‍රත්‍යක්ෂ කොට වසන්නේ යැයි තමන් වහන්සේගේ නුවණින් අන් පුද්ගලයන්ගේ සිත දන්නේය. දැන අනුශාසනා කරන්නේය. මේ අනුශාසනා විදා හතරෙහි භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනාසේක්ද මෙසේ දහම් දේශනා වූ ඔබ වහන්සේගේ නුවණද අනුත්තරීය ගුණයක් වෙයි. පුද්ගල විමුක්ති ඥාන දේශනා අනුත්තරීය ගුණය. වහන්ස සෝවාන් ආදී පුද්ගලයන් ඒ ඒ මගින් කෙලසුන්ගෙන් මිදෙනුයේ එසේ කෙලසුන්ගෙන් මිදෙනු දැකීමෙහි භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනසේක. මෙසේ අන් පුද්ගලයන් කෙලසුන්ගෙන් මිදෙනුද දන්නා වූ ඔබ වහන්සේගේ නුවණද අනුත්තරීය ගුණයක් වෙයි. සාස්සතවාද දේශනා අනුත්තරීය ගුණය. වහන්ස මෙහි මහණෙක් හෝ බමුණෙක් හෝ යම්කිසි චිත්ත සමාධියක් ලබා පෙර විසූ කඳපිලිවෙල සිහි කෙරේද ඔහු නොයෙක් නොයෙක් සිය දහස්සක් ආත්ම සිහි කරන්නේද ලෝකයේ නැසුනේ යහෝ හටගත්තේ යන ඒ අතීතයේද මම දනිමි. ලෝකයේ නැසෙන්නේය හටගන්නේ යන අනාගත කාලයේද මම දනිමි. ආත්මයද ලෝකයද ශාස්වතය සර්වකාලිකය. සත්වයෝ මෙයින් අන්තනකට දුවත් භවෙන් භවයට යත් චුතවෙත් උපදිත්‍යයි පවසත් මේ පළමු ශාස්වතවාදයයි. ඇතමෙක් සංවට්ට විවට්ට එනම් වැඩෙන හා වෙනසෙන කල්ප දහසක් සිහි කෙරෙත් ලෝකයේ නැසුනේ යහෝ හටගත්තේ යනාදී වශයෙන් පවසත් මේ දෙවන ශාස්වතවාදයයි. ඇතමෙක් සංවට්ට විවට්ට කල්ප 40ක් සිහි කෙරෙත්. ලෝකය නැසුනේය, හටගත්තේ යනාදී වශයෙන් පවසත්. මේ තුන්වන ශාස්වතවාදයයි. මෙසේ ශාස්වතවාද ප්‍රකාශ කරන භාග්‍යවතුන් වහන්සේගේ මේ දැනීමද අනුත්තරීය ගුණයකි. පුබ්බේ නිවාසානුස්සති ඥාන දේශනා අනුත්තරීය ගුණය. වහන්ස එක්තරා මහණෙක් ආකාර සහිත උදෙසීම් සහිත අනේක විද වූ పూర్වේ නිවාසය සිහි කරන්නේද ඒ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වූ දැනීමද අනුත්තරීය ගුණයකි. චුතූපපාත ඥාන දේශනා අනුත්තරීය ගුණය. වහන්ස එක්තරා මහණෙක් යම් සමාධියක් සිත සමාධියකින් සිත සමාහිත වූ කලෙහි සත්වයන්ගේ චුති හා උප්පත්තිය සිහි කරන්නේද සත්වයන්ගේ චුති උප්පත්ති දැනීමෙහි භාග්‍යවතුන් වහන්සේගේ මේ නුවණද අනුත්තරීය ගුණයකි. ඉර්ධිමය දේශනා අනුත්තරීය ගුණය. වහන්ස මෙහි සදොස් වූද නිදොස් වූද වශයෙන් ඉර්ධි විදීහු දෙදෙනකි. මෙහි එක්තරා මහණෙක් සිත සමාහිත වූ කලෙහි පියවින් එකෙක වූයේ බොහෝ දෙනෙකු සේ පෙනෙයි. ඒ බොහෝ දෙනා නැවත එකෙක් වෙයි. පෙනෙන බවට නොපෙනෙන බවට පැමිණෙයි. බිත්තියෙන් පවුරෙන් පිටත අහසෙහි මෙන් නොගෑවී යයි. දියෙහි මෙන්ම පොළොවෙහිද ගැලීම මතුවීම කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි ඇවිලි ඇවිදෙයි. පියාපත්තති පක්ෂියෙකුසේ පළඟින් අහසේයයි. හිරු සඳ දෙදෙනා අහසින් ස්පර්ශ කරයි. පිරිමදී බඹලවතෙක් කයින් වශයෙහි පවත්වයි. මෙය සදස් වූ ඉර්ධියයි කියනු ලැබේ. මෙහි මහනතෙමේ පිළිකුල් දෙයෙහි පටික්කුල සංඥාවෙන් තොරව වෙසෙයි. නොපිළිකුල් දෙයෙහි පිළිකුල් ඇතිව වෙසෙන්නේ යයි කැමති වේද එසේ පිළිකුල් ඇතිව වෙසෙයි. පිළිකුල් දෙයෙහි නොපිළිකුල් සංඥාව ඇතිව වෙසෙන්නේ යයි කැමති වේද එසේ නොපිළිකුල් සංඥා ඇතිව වෙසෙයි. පිළිකුල් දෙයෙහිත් නොපිළිකුල් දෙයෙහිත් නොපිළිකුල් සංඥා ඇතිව වෙසෙන්නේ යයි කැමති වේද එසේ නොපිළිකුල් සංඥා ඇතිව වෙසෙයි. පිළිකුල් දෙයෙහිත් නොපිළිකුල් දෙයෙහිත් පිළිකුල් සංඥා ඇතිව වෙසෙන්නේ යයි පිළිකුල් සංඥා ඇතිව වෙසෙයි. පිළිකුල් දයද නොපිළිකුල් දයද දෙකම හැර සිහිනුවණින් දන්නේ උපේක්ෂකව වෙසෙම් වායි කැමති වේද උපේක්ෂකව වෙසෙයි. මේ නිදොස් වූ ඉර්ධියයි කියනු ලැබේ. මේ සදොස් වූ හා නිදොස් වූ ඉර්ධීන් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ දැනුමද අනුත්තරීය ගුණයකි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මේ අනුත්තරීය ගුණ වර්ණනාව සම්පසාදනීය සූත්‍රයෙහි එන්නේය. අංගුත්තර නිකායේ උරුවේල සූත්‍රයේදී සීලාදී ගුණස්කන්ධයන්ගෙන් තමන් වහන්සේට වඩා වැඩි වූවෙකු හෙවත් උත්තර වූවෙකු නොමැති බව කළ ප්‍රකාශයේද තථාගතයන් වහන්සේ කෙරෙහි වූ අනුත්තරීය ගුණයකි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වූ පළමු සමයේ උරුවෙල් දනව්වේ අජපාල නුගරුක අසල වැඩවසන සේක් උතුමෙකුහට ගෞරව නොකර යටහත් පැවතුම් ඇතිව නොවෙසීම දුකසේ විසීමකි. මම කවර උතුමෙකුට ගෞරව කරමින් යටහත් පැවතුම් ඇතුව වෙසමින් දෝයි සිතුවහ. මාගේ සීලස්කන්ධයේ පරිපූර්ණ බව පිණිස යම් මහණෙකු හෝ බමුණෙකු ඇසුරුකොට ගුරුකොට වෙසමි නම් මාහට වඩා සීලස්කන්ධයෙන් වැඩිතර වූ එකද මහණෙකු හෝ බමුණෙකු හෝ දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි බුදු ඇසින් නොදිටිමි. සමාධිස්කන්ධයෙන් හෝ ප්‍රඥාස්කන්ධයෙන් හෝ විමුක්තිස්කන්ධයෙන් හෝ වැඩිතර වූවද වූවෙකුද නොදිටිමි. එබැවින් මා විසින් යම් යම් ධර්මයක් අවබෝධ කරන ලද නම් දහමටම සත්කාර කොටගෙන ගරු කොටගෙන ඇසුරු කොට වාසය කරමි සිතිමි යනුවෙන් කළ ප්‍රකාශය සීලාදී ගුණයන්ගෙන් ඒ භාග්‍යවතුන් වහන්සේම අනුත්තරීය වූ බව පවසන්නකි. පුරිස ධම්මසාරති. මහණෙනි, සවදෑරුම් අධ්‍යාත්මික ආයතනයෝ දති යුත්තාහ. සවදෑරුම් බාහිර ආයතනයෝ දති යුත්තාහ. සවදෑරුම් විඥාන කායයෝද දති යුත්තාහ. සවදෑරුම් ස්පර්ශ කායයෝ දති යුත්තාහ. අටලොස් මනෝ පවිචාරයෝ දති යුත්තාහ. සතිස් සත්ව පදයෝ දති යුත්තාහ. එහි මෙය නිසා මෙය දුරුකරව යන යනු දති යුත්තේය. ආර්යතමේ යම් සීවටනක් හෙවත් සතිපට්ඨානයක් සේවනේ ශාස්ත්‍රූ වී ගණානුශාසනාවට නිසි වේද, ඒ තුන් සීවටන්හු දති යුත්තාහ. ඒ ආචාර ශික්ෂණ කරන යෝගාවචාරීන් අතුරින් අනුත්තර වූ පුරිස ධම්ම සාරතීයයි කියනු ලැබේ යනු දත යුත්තේය. මේ සලායතන විභංග සූත්‍රයේ අනුත්තර පුරිස ධම්ම සාරතී යනු කවරෙක්දැයි බුදුරජාණන් වහන්සේම විග්‍රහ කොට වදාළ ආකාරයයි. මේ සවදෑරුම් අධ්‍යාත්මික ආයතනයෝ නම් චක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවආයතන, කායායතන හා මනායතන යන ආයතන හයයි. සවදෑරුම් බාහිර ආයතනයෝ නම් රූපායතනය, සද්ධායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ටබ්බායතනය, ධම්මායතනය යන ආයතන හයයි. සවදෑරුම් විඥාන කායයෝ නම් චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය හා මනෝ විඥානය යන සවදෑරුම් විඥානයෝය. සවදෑරුම් ස්පර්ශ කායයෝ නම් චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස හා මනෝ සම්පස්ස යන සවදෑරුම් ස්පර්ශ කායයෝය. අටලොස් මනෝ පවිචාරයෝ නම් ඇසින් සෝමනස් දනවන රූප දැක ඒ රූපයෙන් නැවත නැවත විමසීමට ලක් කෙරෙයි. දෝමනස්ස දනවන රූප දැක ඒ රූපයන් නැවත නැවත විමසීමට ලක් කෙරෙයි. උපේක්ෂා දනවන රූප දැක ඒ රූපයන් නැවත නැවත විමසීමට ලක් කෙරෙයි. සෙසු ආයතන පහ පිළිබඳවද මෙලෙසම ගත් කල ගැනෙන ඒ අටලොස් ආකාරය අටලොස් මනෝ පවිචාරයෝය. සතිස් සත්ව පදයෝ. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, කාමතෘෂ්ණා ප්‍රතිසංයුක්ත වූ, චක්කු විඥාණයෙන් දතියුතු වූ, රූප ප්‍රතිලාභය රූප වශයෙන් දකින්නහුට, අතීතයේ ප්‍රතිලාභ වශයෙන් පැවත වෙනස් වූ විපරිණාම වූ එවන් රූප දක්නහුට යම් සොම්නසක් උපදීද, මෙසේ සෝත විඥාණයෙන් දතියුතු වූ ශබ්දලාභය, ගාන විඥාණයෙන් දතියුතු වූ ගන්ධ ප්‍රතිලාභය, ජීවා විඥාණයෙන් දතියුතු වූ රස ප්‍රතිලාභය, කාය විඥාණයෙන් දතියුතු වූ ස්පර්ශ ප්‍රතිලාභය, මනෝ විඥාණයෙන් දතියුතු වූ ධර්ම ප්‍රතිලාභය සිහි කරන්නහුට යම් සොම්නසක් වේද, මෙසේ ගෘහ නිශ්‍රිත තෘෂ්ණා සහගත සෝමනස්සයෝ යයි සෝමනස්ස සහගත සත්ව පදයෝ සදනෙකි. රූපයන්ගේ විපරිණාම විරාග නිරෝධ ලක්ෂණ වූ අනිත්‍ය ආකාරය දැන් ඒ පෙර වූ රූපයන් මෙන්ම දැන් වර්තමානයේහි රූපයෝද අනිත්‍යහ, දුක්ඛයහ, අනාත්මයහයි මෙසේ විදර්ශනා නුවණින් දක්නහුට සොම්නස් උපදින්නේය. මෙය විදර්ශනා නිශ්විත සෝමනස්සයක් යැයි කියනු ලැබේ. මෙසේ ඒ හැම ශබ්දයන්ගේත්, ගන්ධයන්ගේත්, රසයන්ගේත්, ධර්මයන්ගේත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආකාරය දැකීමෙන් උපදිනා වූ යම් සෝමනස්සයක් වෙයිද, එසේ ඇතිවන්නා වූ විදර්ශනා නිශ්විත සෝමනස්සයන් වශයෙන් සත්ව පදයෝ සදෙනකි. එසේම චක්කු ආදී විඥානහයෙන් දතියුතු වූ ඉෂ්ට, කාන්ත, මනාප වූ තෘෂ්ණා නිශ්විත වූ අතීතයෙහි නොලබුණා වූත්, වර්තමානයේහි නොලබන්නා වූත් රූපාදී අරමුණු මෙනෙහි කරන්නහුට ඒවා නොලබීම් වශයෙන් යම් දොම්නසක් උපදීද, මෙසේ ගෘහ නිශ්විතව උපදින්නා වූ දොම්නස් වශයෙන් සත්ව පදයෝ සය දෙනෙකි. පෙර වූවා වූත් දැන් ඇත්තා වූත් ෂඩ් විඥානයන්ගෙන් දතියුතු රූපාදී අරමුණු අනිත්‍යහ, දුක්ඛයහ, වෙනස් වන ස්වභාවයෙන් යුක්තහයි, ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැක අනුත්තර විමෝක්ෂයෙහි හෙවත් නිවනෙහි කැමැත්ත ඇති කෙරෙයි. මා කවර දිනක ඒ අනුත්තර විමෝක්ෂයට පැමිණ වෙසෙම් දෝයි සිත් වෙයි. එසේ සිතන්නහුට මෙතෙක් නොලැබුවා වූ විමෝක්ෂය පිළිබඳව දොම්නසක් ඉපදී මෙසේ විදර්ශනා නිශ්‍රිත දොම්නස සහගත සත්ව පදයෝ සදෙනෙකි. බාල වූ මූඩ වූ බොහෝ කෙලෙස් හටගන්නා වූ ඒ හටගැනීම් නොදන්නා වූ විපාක හා ආදීනව නොදක්නා වූ අශ්‍රුතවත් පෘතජ්ජනයා හට යම් උපේක්ෂාවක් වේද, ඒ උපේක්ෂාව රූපය නොඉක්මවා සිටින්නේය. රූපය නොඉක්මවා සිටින්නා වූ එම උපේක්ෂාව ගෘහ නිශ්විතයයි කියනු ලැබේ. එසේම ඔහුට කනින් හඬක් කසා, නහයෙන් ගඳක් දැන, දිවෙන් රසයක් විඳ, කයින් පහසක් ලැබ, සිතින් දහමක් දැන ගෘහ නිශ්චිත උපේක්ෂාවක් හටගනීද, ඒ ගෘහ නිශ්චිත උපේක්ෂාවන්ගේ වශයෙන් සත්ව පදයෝ සදෙනකි. පෙර වූ දැන් නැත්තා වූ සියලු රූපයෝ අනිත්‍යය, දුක්ඛය, වෙනස් වන සුළුය. මෙසේ රූපයන්ගේ යථා ස්වභාවය මනා නුවණින් විදර්ශනා ප්‍රඥයෙන් දක්නහුගේ යම් උපේක්ෂාවක් වේද, එය ඔහුට රූපය ඉක්මවා පවතී. එය ඔහුට විදර්ශනා නිශ්‍රිත උපේක්ෂායයි කියනු ලැබේ. මෙසේ සියලු ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආරම්මණයන්ගේ යථා ස්වභාවය නුවණින් දැක හටගන්නා වූ යම් විදර්ශනා නිශ්‍රිත උපේක්ෂාවක් ඇද්ද, එවන් සත්වපදයෝ සය දෙනෙකි. මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ඒ සතිස් සත්වපදයෝ දතයුත්තාහ. යම් ලෙසකින් විදර්ශනා නිශ්‍රිත සෝමනස්යෝ සදනෙක් කියන ලද්දාහුද, ඒ විදර්ශනා නිශ්‍රිත සෝමනස්යන්ගේ හේතුවෙන් නිශ්‍රයෙන් කියන ලද ගෘහ නිශ්‍රිත සෝමනස්යන් සදන හැරිය යුතුය, ඉක්ම විය යුතුය, ප්‍රහාණය කළ යුතුය. විදර්ශනා නිශ්‍රිත දෝමනස්යෝ සදනෙක් කියන ලද්දාහුද, විදර්ශනා නිශ්‍රිත දෝමනස්යන්ගේ හේතුවෙන් ඒ කියන ලද ගෘහ නිශ්‍රිත දෝමනස්යන් සදෙන හැරිය යුතුය, ඉක්ම විය යුතුය, පහ කළ යුතුය. යම් විදර්ශනා නිශ්‍රිත උපේක්ෂාවෝ සදෙනෙක් කියන ලද්දාහුද, විදර්ශනා නිශ්‍රිත උපේක්ෂාවන්ගේ හේතුවෙන් ඒ කියන ලද ගෘහ නිශ්‍රිත උපේක්ෂාවන් සදෙන හැරිය යුතුය, ඉක්ම විය යුතුය, පහ කළ යුතුය. තවද නානා ලබ්බන නිශ්‍රිත, එනම් නානා අරමුණගත් වූ නානත්ව උපේක්ෂාවක් ඇති වෙයි. රූපාදී ෂඩ් ආරම්මණයන් පිළිබඳ වූ යම් යම් මේ උපේක්ෂාවක් ඇද්ද, මේ නානා ලම්බන නිශ්‍රිත නානත්ව උපේක්ෂාවයි. එසේම ආකාසඤ්ඤාචායතන නිශ්‍රිත වූ උපේක්ෂාවය, විඤ්ඤාණඤ්ඤායතන නිශ්‍රිත වූ උපේක්ෂාවය, ආකින්චඤ්ඤායතන නිශ්‍රිත වූ උපේක්ෂාවය, නේවසඤ්ඤා නාසඤ්ඤායතන නිශ්‍රිත වූ උපේක්ෂාවය යනුවෙන් ඒකාලම්බන නිශ්‍රිත ඒකත්ව උපේක්ෂාවක් ද ඇත. එසේ ඒකාලම්බන නිශ්‍රිත ඒකත්ව නම් වූ උපේක්ෂාවක් ඇද්ද, එයට පැමිණ නානාලම්බන නිශ්‍රිත වූ නානත්ව උපේක්ෂාව දුරු කළ යුතුය, පහ කළ යුතුය, ඉක්ම විය යුතුය. තම්මයතා නම් වූ තෘෂ්ණාව මැඩලන අතම්මයතා නම් වූ වුට්ටානගාමිනී විදර්ශනා නුවණින් ඒකාලම්බන නිශ්‍රිත ඒකත්වය නම් වූ උපේක්ෂාව දුරු කළ යුතුය, ඉක්ම විය යුතුය, පහ කළ යුතුය. මේ නිසා මෙය දුරු කරවයි යමක් නිසා කියන ලදද, එය මේ ධර්මපරියාය සඳහාම කරන ලදී. ගණානුශාසනයෙහි නිසි වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ තථාගතයන් වහන්සේ විසින් සේවනය කරන ලද, වඩන ලද සීවටන් එනම් සතිපට්ඨානයෝ තිදෙනෙක් වෙති. සාසුන් වහන්සේ අනුකම්පා ඇතිව හිතේශීව මෙය ඔබට හිතසුව පිණිස වේ යයි දහම් දෙසන කල්හි ශ්‍රාවකයෝ ඒ දහම් ඇසීමට නොකැමැති වෙයි, කන් නතු නොකරති. ශාස්ත්‍රූන් වහන්සේගේ අනුශාසනාව ඉක්මවා කටයුතු කරති. එහිලා තථාගතයන් වහන්සේ සතුටු බව ඇත්තාහු නොවෙති. සතුටු සිතති බව නොදත්වති. සිහියෙන් හා මනා නුවණින් යුතුව නොවෙනස් සිත් ඇතිව වාසය කෙරෙත්. මේ තථාගතයන් වහන්සේ සේවනය කරනු ලබන පළමු සීවටනයයි. ශාස්ත්‍රුන් වහන්සේ අනුකම්පා ඇතිව හිතේශීව මෙය ඔබට හිතසුව පිණිසයයි දහම් දෙසන කල්හි සමහර ශ්‍රාවකයෝ ඒ අනුශාසනාව අසනු නොකමැති වෙයි. ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව ඉක්මවා කටයුතු කරයි. සමහර ශ්‍රාවකයෝ ඒ අනුශාසනාව අසනු කැමැති වෙති. අනුශාසනාවට සිත් යොමු කරති. ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව ඉක්මවා කටයුතු නොකරති. එහිද තථාගතයන් වහන්සේ සතුටු ස්වභාව ඇත්තාහු නොවෙත්. සතුටු සිතති බව නොදක්වති. නොසතුටු වූ වාද නොවෙති. සතුටු සිද්ද නොසතුටු සිද්ද නැත්තාහු සිහියෙහි හා මනා නුවණින් යුතුව වාසය කෙරෙති. මේ තථාගතයන් වහන්සේ විසින් සේවනය කරනු ලබන දෙවන සීවටනයයි. ශ්‍රාවකයා කෙරෙහි අනුකම්පා ඇති ශාස්ත්‍රුන් වහන්සේ මෙය ඔබට හිතසුව පිණිස වන්නේ යයි දහම් දෙසන කල්හි ශ්‍රාවකයෝ ඒ දහම අසනු කැමති වෙති. කන් නතු කරති. දැනගන්නට සිත් යොමු කරති. ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව පරිදි කටයුතු කරති. එහිලා තථාගතයන් වහන්සේ සතුටු සිත් ඇත්තාහු වෙති. සතුටු සිත් ඇති බව දක්වති. එහෙත් නොවෙනස් සිතතිව සිහියෙන් හා මනා නුවණින් යුතුව වාසය කරති. මේ ගණානුශාසනයෙහි නිසි වූ තථාගතයන් වහන්සේ විසින් සේවනය කරනු ලබන තුන්වන සීවටනයයි. මෙසේ අසම වූ ගුණස්කන්ධයන්ගෙන් යුතුව ඝනාචාර්යව ආචාර ශික්ෂණ කරන්නා වූ අනුත්තර පුරිස ධම්ම සාරති වූ ඒ භාග්‍යවතුන් වහන්සේ පුරුෂ දමනය කරනසේක් දැයි ඒ සූත්‍රයෙහිම මෙසේ දක්වා වදාළසේක. ඇතුන් හික්මවන්නේක් හෝ අසුන් හික්මවන්නේක් හෝ ගවයන් හික්මවන්නේක් හෝ ඇතුන් අසුන් ගොනුන් යම් දිසාවකට දමනය පිණිස මෙහෙයවයිද සතර දිසාවන්ගේ එක් දිසාවකටම මෙහෙයවන්නේය. මහණෙනි, තථාගතයන් වහන්සේ සාරති වූ දැමිය යුතු පුරුෂයෙකුගෙන් මේ අට දිසාවෙහි හික්මවනුයේ ඒ පුරුෂයෝ නිර්වාණ දොරටුව කරා මෙහෙයවා සියලු දුකින් මුදවාලීමට පිහිටවන බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති වනසේක. ඒ පුරුෂයා දමනය මෙහෙයවන අට දිසාවෝ නම් අධ්‍යාත්මයේ උපදවන ලද රූප ධ්‍යාන ඇති බව, බාහ්‍ය වූ නීලකසින ආදී රූපයන් දක්නේය. මේ ඒ පුරුෂ ධම්මයා මෙහෙයවන පළමු දිසාවයි. අධ්‍යාත්මයේහි අරූප සංඥා නූපදවන ලද රූපාවචර ධ්‍යාන බාහිර රූපයෙන් රූප ධ්‍යානයෙන් දකි. මේ දෙවන දිසාවයි. වර්ණ කසිනයන්හි උපදවන ලද ධ්‍යානයෙන් සුඛ වශයෙන් ගෙන එහි ඇලුනේ වෙයි. මේ තුන්වන දිසාවයි. ආකාසඤ්ඤං ඡායතනයට පැමිණ වෙසෙයි. මේ සිව්වන දිසාවයි. විඤ්ඤාණං ඡායතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන දිසාවයි. ආකින්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ හයවන දිසාවයි. නේවසඤ්ඤා ඥාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ හත්වන දිසාවයි. නේවසඤ්ඤා නාසඤ්ඤායතනෙ ඉක්මව සඤ්ඤා වේදේත නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන දිසාවයි. බුදුරජාණන් වහන්සේට සියල්ලන් නිර්වාණ අර්ථෙහිලා දමනය කළ හැකි නොවේ. කෝකාලික දේවදත්ත වැන්නෝ එසේ දමනය කළ නොහැක්කෝ වූහ. පරසන්තානයන් දැනීමෙහි සමත් පුද්ගල පරාවරතා ඥානයෙහි බුදුරදුන් හා සම වූ එකු නොමැති බැවින් කෙලෙසුන්ගෙන් ගහන වූ සන්තාන ඇත්තා වූත් කෙලෙසුන්ගෙන් ගහන නොවූ සන්තාන ඇත්තා වූත් පුද්ගලයන් සිය නුවණින් දන්නා වූ තථාගතයන් වහන්සේ නිර්වාණ අර්ථෙහිලා හික්ම විය හැක්කා වූද නොහැක්කා වූද සත්වයන් නුවණින් දැන යම් පුඟුලෙක් හික්ම විය යුත්තේද ඉර්දි ආදේශනා හා අනුශාසනී යන ත්‍රිවිධ ප්‍රාතිහාරයන්හිලා ඔවුන් හික්මවන්නේ සංසාර දුක්ඛයෙන් මුදවාලන්නාහ. මේ ත්‍රිවිධ ප්‍රාතිහාර්ය පිළිබඳ විස්තර කේවඩ්ඩ සූත්‍රයේහි මෙසේ පැහැදිලි කොට ඇත. වහන්ස යාඥා කරමි. මිනිස් දහම ඉක්ම වූ යම් 이르දි ප්‍රාතිහාරයක් වේද, එසේ ප්‍රාතිහාර්ය කරන්නා වූ මහණක් හට ප්‍රාතිහාර්ය පෑමට අනකරන සේක්වා. මෙසේ කිරීමෙන් මේ නාලන්දාව වඩාත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදින්නේ යයි කේවඩ වමුණු බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටි කල්හි, කේවඩ ගාන්ධාරී නම් විද්‍යාවක් ඇත. එම විද්‍යාව දන්නා යමෙක් වේ නම් 이르දිමත් මහණිකු විසින් දක්වනු ලබන සියලු ප්‍රාතිහාරයන් ඒ තැනැත්තා හට දැකළ හැකිය. අනුන්ගේ සිත කිව හැකි යම් ආදේශනා ප්‍රාතිහාරය නම් වූ ප්‍රාතිහාරයක් ඇද්ද, මණිකාහෙවත් චින්තාමණී නම් විද්‍යාව දන්නා යමෙක් වේද, ඔහුටද ඒ ආදේශනා ප්‍රාතිහාරය 이르දිමත් මහණෙකුට මෙන්ම ඒ අයුරින්ම කළ හැකි වෙයි. දියුණු කළ මනසින් කළ හැකි සියලුම ප්‍රාතිහාරයන් මෙම විජ්ජා විදි දන්නා අයකුට වුවද ඒ අයුරින්ම කළ හැකි ඒවා බැවින් අනුන් පැහැදවීම පිණිස ප්‍රාතිහාර්ය පෑම පීඩාවක් කොට සලකමි, එහි ලජ්ජිත වෙමි, පිළිකුල් කරමි යයි බුදුරදුරුහු වදාළසේක. 이르දි ප්‍රාතිහාර්ය විදුසරණ හෙවත් විජ්ජාචරණ ගුණෙහි ආලෙසින් දත යුතුය. මේ සියලු ප්‍රාතිහාරයන් ගන්ධාරී නම් විද්‍යාව දන්නා තැනැත්තාටද කළ හැකිය. ආදේශනා ප්‍රාතිහාරය කේවඩ්ඩය, මෙහි මහනතෙමේ ඔබේ මනස මෙබඳුය. ඔබ සිතන්නේ මෙ පරිද්දෙනියයි අනුන්ගේ සිත පවසයි. ඒ ඒ චෛතසිකයන්ගේ සෝමනස් දෝමනස් බව හෙලිකොට කියයි, කල්පනා කළ දෑ කියයි, සිත හැසිරෙන අරමුණද කියයි. මෙය මණිකානම් විද්‍යාව දන්නාටද කළ හැකිය. අනුශාසනී ප්‍රාතිහාර්ය කේවඩ්ඩය, මෙසස්නෙහි මහනතෙමේ මෙසේ කල්පනා කරව, මෙසේ කල්පනා නොකරව, මෙසේ මෙනෙහි නොකරව, මෙසේ මෙනෙහි කරව, මෙය පහ කරව, මෙය ලැබ වාසය කළව යනුවෙන් ශීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙහි සංග්‍රහ කොට සසර දුකින් මුදවාලනු පිණිසත් දෙව්ලොව අභිවෘද්ධිය පිණිසත් අනුශාසනා කෙරෙයි. මේ අනුශාසනී ප්‍රාතිහාර්යම තථාගතයෝ වර්ණනා කෙරෙති. බුදුරජාණන් වහන්සේ 이르දිහා ආදේශනා ප්‍රාතිහාරයන් පෑම සිදු නොකළා නොවේ. උන්වහන්සේ එසේ ප්‍රාතිහාර්ය පෑසේක් නම් ඒ කිසිවෙකු පැහැදවීම පිණිස නොව දමනය කොට අනුශාසනාවෙහි, එනම් සීල සමාධි ප්‍රඥාවෙහි හික්මවනු පිණිසම එසේ කළසේක. ඥාති ශාක්‍යන් දමනය, උරුවේල කස්සප ජටිල දමනය, අංගුලිමාල දමනය යන අවස්ථා තථාගතයන් වහන්සේ 이르දි ප්‍රාතිහාරිය අනුශාසනී ප්‍රාතිහාරියලා උපයෝගී කරගත් අවස්ථා කීපයකි. අජිත මානවක බුදුරදුන්ගෙන් සිතින් ඇසූ පැනයට උන්වහන්සේ වචනයෙන් පිළිතුරු දී සැදැහි පිහිටුවීම තථාගතයන් වහන්සේගේ ආදේශනා ප්‍රාතිහාර්ය මැනවින් පිළිබිඹු කරවන්නකි. සුත්ත නිපාතේ ඒ පූර්ව විස්තරය වන්නේ මෙසේය. ලෝකේ යම් එකම පුද්ගලයෙකුගේ උපත දුර්ලභ වේ නම් සම්බුද්ධයයි කියන ලබන එතුමෝ ලොව උපන්හ. වහා සැවතට ගොස් ඒ ද්වීප දෝත්තමයා දකුවයයි 120 හවුරුදු වයස්ගත වූ බාවිරී බමුණ සිය අතවැසියන් ඇමතීය. එකල්හි අතවැස්සෝ ආචාරිණී, අපි උන්වහන්සේ දැක මේ බුදුහු යැයි කෙසේ නිශ්චය කරම්දෝ යැයි ඇසූහ. යම් පුරුෂයෙකුගේ ශරීර අවයවයන්හි 33 මහා පුරුෂ ලක්ෂණියෝ වෙද්ද ඔහුට දෙගතියක්ම වෙයි, තෙවැන්නක් නොවෙයි. හේ ඉඳින් ගිහිගේ වෙසෙන්නේ නම් නොදඩිනින් නොසැතින්ම පොළොවම දිනා දැහැමින් අනුශාසනා කරන්නේය. ගිහිගෙන් නික්ම පැවිදිවේ නම් පහකල කෙලෙස් ඇතියේ අරහත් අනුත්තර සම්‍යක් සම්බුද්ධ වෙයි. තෙපි ඒ බුදුරදුන් වෙත ගොස් මාගේ ජාතියද ගෝත්‍රයද මහපුරුෂ ලකුණුද උගත් වේදය හා ශිෂ්‍ය ගණනද මුදුන හා මුදුන පැලීමද සිතින් විචාරව, හේ ඒකාන්තයෙන් අනාවරණ ඥාන දර්ශන ඇති සම්බුද්ධ වේ නම් තොප සිතින් ඇසූ පැන වචනයෙන් විසඳන්නේ යැයි භාවරී බමුණු අතවැස්සන්ට පැවසීය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වනෙහි සිහරදෙකු නද කරන්නාක් මෙන් භික්‍ෂුණට දහම් දෙසන සේක. බොහෝ දුර කතර ගෙවා පැමිණි අජිත මානවක ප්‍රධාන භාවරී බමුණාගේ අතවැසි පිරිස සිය ගණන් රැස් ඇති හිරුසෙයින් පුන් බොහෝ දින සලසකාලයෙන් පිරි සඳසෙයින් බබලන සම්බුදුහු දුටහ. ඒ තථාගත සිරුරෙහි මහපුරුෂ ලකුණු දැක තුටු වූ අජිත මානවක තෙමේ සිය ඇදුරු කී ලෙසින්ම බුදුරදුන්ගේ සිතින් පැන විචාලේය. තොපගේ ඇදුරු 120 වස් වෙයි. ගෝත්‍රයෙන් බාවරී නමි. සිරුරෙන් පහුත ජීව උන්හි සලෝම කෝසෝහිත වත්ත ගුහ යන මහපුරුෂ ලකුණු තුනකි. ත්‍රිවේදේහි පරතරට ගියේ අතවැස්සන් 500කි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඔහු සිතින් විමසූ පැන වචනයෙන් විසඳා වදාළහ. රැස්ව සිටි සමදෙනා සම්බුදු හිමි වෙතින් අජිත මානවකේ අසන පැන නොඅසනුයේ විසුදු පැන අසා උපන් සෝමනස්සෙන් යුතුව බෑදැඳිලිව දෙවි බමුන් අතරින් කවරෙක් නම් මෙසේ සිතින් විචාල පැන විසඳාද? කවරෙකු හට ඒ පැන වැටහේ දැයි සිතුවිලි සිතුවහ. භාග්‍යවතුන් වහන්ස භාවරී බමුණු මුදුනද මුදුන පැළුමද විමසයි. එයද විසඳනු මැනවයි අජිත මානවක සිය අනතුරු පැනය සිතින් සිතීය. අවිද්‍යාව සසර හිස වන බැවින් මුදුනය. සද්දා සති සමාධි ඡන්ද විරිය යන මේවා සමග යෙදෙන අරහත් මාර්ග විද්‍යාව මුදුන් පැළුම වේයයි බුදුරදහු වදාළසේක. මහත් වූ ප්‍රීතියෙන් පිනාගිය අජිත මානවක අඳුන් දිවිසම් එකස් කොටලා බුදුන් පා පිට හිස තබා වැඳ වැටින. බුදුරදුන්ගේ මෙසේ වූ ආදේශනා ප්‍රාතිහාර්ය දමනය වූ ආදේශනා ප්‍රාතිහාර්යෙහි දමනය වූ අජිත මානවක ඇතුළු පිරිස බුදුන් සරණ ගොස් සසර දුකින් මිදුනාහ. බඹලොවම නිත්‍ය වෙයි. නොනැසෙන නොදිරණ නොමියන ස්වභාවයෙන් යුක්ත වෙයි. බඹලොව ඉපැදීම එකම නිස්සරණය වේ යැයි බකනම් බඹුට ඇති වූ මාන නිශ්‍රිත දෘෂ්ටිය හෙවත් අදහස සිය සිතින් දුටු බුදුරජාණන් වහන්සේ සුභග වනේහි සාලරාජ මූලේහි අතුරුදහන්ව බඹලොව පහළ වූසේක්ද? ඒ තථාගතයන් වහන්සේගේ ඉර්දිහා ආදේශනා ප්‍රාතිහාරයෝය. තුන්කල්දත් බුදුරජාණන් වහන්සේ බඹහුට සිය විශේෂ හීන බව හා තථාගත විශේෂ මහත් බව පිළිබඳ අනුශාසනා කෙරෙමින් සිටියේදී වාදේහි පිහිටක් නොලද බඹු මම අතුරුදහන් වෙමියයි කී කල්හි හැකිනම් එසේ කරවෙයයි කියා ඔහුට අතුරුදහන් වීමට නොහැකි වනසේ ඉතා තථාගතයන් වහන්සේ ඉදු පෙළහර පෑසේක. උන්වහන්සේ ඉර්දි ආදේශනා හා අනුශාසනී යන ත්‍රිවිධ ප්‍රාතිහාරයන් මගින් බක බ්‍රහ්මයාගේ මාන සිඳ ඔහු දමනය කළ අයුරු බ්‍රහ්ම නිමන්තනීය සූත්‍රයෙන් පැහැදිලි වෙයි. අංගුත්තර නිකායේ කේසී සූත්‍රයෙහි කේසී නම් ආශ්වාදමකයා සමග වූ සාකච්ඡාව සම්බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරතී ගුණය පිළිබඳ තවත් නිදසුනකි. මෙහි දමනය කරන ආකාරය සිව් අවුරකින් දක්වා ඇත. වහන්ස භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරතී නම් වනසේක. ඔබ වහන්සේ දැමිය යුතු පුරුෂයෙකු කෙසේ දමනය කරන සේක් දැයි කේසී ඇසු පුත් බුදුරජාණන් වහන්සේගෙන් විචාලේය. කේසීය, මම පුරුෂ දම්යයා මෘදුවෙන්ද දමනය කරමි, පරුසයෙන්ද දමනය කරමි, මෘදු පරුෂ දෙකරුණෙන්ද දමනය කරමි. මෘදුවෙන් කෙසේ දමනය කරන්නේ දෙයත් කාය සුචරිතය මෙබඳුය, එහි විපාකය මෙබඳුය, වචී සුචරිතය මෙබඳුය, එහි විපාකය මෙබඳුය, මනෝ සුචරිතය මෙබඳුය, එය විපාකය මෙබඳුය. විපාක වශයෙන් ඇතිවන දෙව් මිනිස් දෙගති උපත මෙසේය යනුවෙන් කරන අනුශාසනයයි. පරුෂයන් කෙසේ දමනය කරන්නේ දෙයත් කාය දුෂ්චරිතය මෙසේය, වාග් දුෂ්චරිතය මෙසේය, කාය දුෂ්චරිතයේ විපාක මෙසේය, වාග් දුෂ්චරිතයේ විපාක මෙසේය, මනෝ දුෂ්චරිතය මෙසේය, මනෝ දුෂ්චරිතයේ විපාක මෙසේය, විපාක වශයෙන් ඇතිවන නිරය, තිරිසන්, ප්‍රේතයත් යන ගතීන්හි උපදද මෙසේය යනුවෙන් කරන අනුශාසනයයි. මෘදු හා පරුෂ දෙකරුණෙන් කෙසේ දමනය කරන්නේ ද යනු ඉහත කී දෙකරුණෙන්ම කරන අනුශාසනාවයි. වහන්ස යම් ලෙසකින් කියන ලද ඒ තුන් අයුරින් ඒ පුරුෂ දම්යයා නොහික්මේ නම් භාග්‍යවතුන් වහන්සේ ඔහුට කුමක් කරන්නේ දැයි කේසී අනුතුරුව ඇසූ පැනයට පිළිතුරු දුන් බුදුරදහු කේසිය, මාගේ පුරුෂ දම්යයා මේ තුන් කරුණෙන්ම නොහික්මේ නම් ඔහු මම ඔහු නසන් නෙමියයි වදාළහ. වහන්ස භාග්‍යවතුන් වහන්සේට ප්‍රාණඝාතය නොකැපය, එනමුත් භාග්‍යවත් වූ මම ඔහු නසන් නෙමියයි කියති. මේ ඇදහිය නොහැකියයි කේසී කී කල්හි කේසිය එබෙස ඒ සැබෑවකි, තථාගතයනට ප්‍රාණඝාතය නොකැපය. එසේ වුවත් ඒ පුරුෂ දම්යයා එකී තුන් කරුණෙන් නොහික්මේ නම් තථාගතයෝ ඔහු කිව යුතු කොට අනුශාසනා කටයුතු කොට නොසිතත් එක්ව වසන නුවණැති අන් භික්ෂූහුද ඔහු කිව යුතු කොට අනුශාසනා කටයුතු කොට නොසිතත් ආර්ය විනේහි මෙසේ කීම වදයකි. යම් ලෙසකින් තථාගතයන් වහන්සේත් එක්ව වසන නුවණැති සෙසු භික්ෂූහුත් එසේ යමකු නොකිව යුතු කොට අනුශාසනා නොකට යුතු කොට සිතද්ද ඒ ඒකාන්තයෙන්ම වදය කියයි එකරුණ අනුමත කළ කේසී එහිදීම තෙරුවන් සරණ ගියේය. දැමිය යුතු පුරුෂයෙකු ගෙන මේ සිව් අයුරින් දමනය කොට නිවන් දොරටුව කරා හික්ම වූ සේද තථාගතයන් වහන්සේගේ ඒ අනුත්තර පුරිස ධම්ම සාරථී ගුණය මෙසේ දතියුතු වෙයි.